අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනී අරියධම්ම ස්වාමින්දයන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පංචින් සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. නිතියංති බුද්ධං සරණං ගච්ඡාමි. නිතියංති බුද්ධං සරණං ගච්ඡාමි. නිතියංති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යංති ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යංති සංඝං සරණං ගච්ඡාමි. සත්‍යංති සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමභන්ති. සානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාථා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. නිරය මජ්ජ සමාදත්තානා වීරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සබ්බේන සබ්බින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සබ්බං ආමභන්ති. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදම්. ධම්මස්සවන කාලෝ අයං භගන්තා. ධම්මස්සවන කාලෝ අයං භගන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතේ සම්මා සම්බුන් දස්ස නමෝ තස්ස භගවතු වරහතේ සම්මා සම්බුන් දස්ස නමෝ තස්ස භගවතු වරහතේ සම්මා සම්බුද්දස්ස කුතස්ස ලෝකේ ධම්මේහි චිත්තං යස්සන කන්තති අශෝකං විරජං තේමං ඒතං මංගල මුත්තමං භාග්‍යවත් අරිහත්තු සම්‍යක් සම්බුද්ධ සර්වත්‍රාජෝත්තමයන් වහන්සේ විසින් කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත්ඵලයේ පිහිටෙමි. අසංඛේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් සකදාගාමි අනාගාමි යතමාර්ග ඵලයන් පිහිටුමින් දේශනා කළේ මහා මංගල සූත්‍රයේ අවසාන මංගල ධර්ම සතරක් දැක්වෙන ගාථාවක් මේ ධර්ම දේශනය සඳහා මාතෘකාකරණ කෙරේ. මහා මංගල සූත්‍රයේ බෞද්ධයන් සම දෙනෙක්ම දන්න සාමත්ම භාවිතා කරන එවැනිම ගෞරවයෙන් භාවිතා කරන සූත්‍ර දේශනාවක්. මහා මංගල සූත්‍රය පිළිබඳව අනේක වාර ධර්ම ශ්‍රවණය කළ ඇති. මේ දේශනාවෙන් අපි බලාපොරොත්තු වන්නේ කෝටි ලක්ෂයක් තරම් විශාල පිරිසක් රහත්ඵලයේ පිහිටීමට අසංක්‍රීය ගණන් පිරිසක් මඟඵලන් නිවන් සෝයට පැමිණීමට හේතු වූ භාවනා මාර්ගයක් ගැන හැඳින්වීමටයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශූති සද්ධර්මයෙන් එක වචනයක්වත් නැත භාවනාට අදාළ නුවණ කියන එක අට කතාවල සඳහන් වෙනවා. දීගණිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර අර්ථකථාව දැක්වෙනවා මෙන්න මේ වගේ අගන්තයක්. කම්මස්ථාන විනිමුත්තාති ධම්ම දේශනා නාම නත්ති. කර්මස්ථාන භාවනාවකින් තොර ධර්ම දේශනාවක් නම් නැත. ඒක හොඳට පැහැදිලි කාරණයක්. ධම්මචක්කා පවත්තන සූත්‍ර දේශනාවේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණේ එවගේම අසංකේයයක් පිරිස සෝවාන් වුණේ ධාතු කෝටියක් බ්‍රහ්මයන් රහත් වුණේ ඒ දේශනයේ භාවනාවක් වන බැවිනි. එපමණක් නෙමෙයි දේශකයන් වහන්සේට සමා ධර්ම දේශනාව භාවනාවක් වෙනවා. කර්මස්ථාන කියන්නේ භාවනාවක්. ඒ නිසා දැන් මේ මහා මංගල සූත්‍රය පිළිබඳව බොහෝ දෙනෙක් පිරිසක් වශයෙන් භාවිතා කරන අතර ඒක භාවනාවක් නගන්නේ කොහොමද කියන එක දැනගෙන ඉමුනොත් මේක වඩා ප්‍රයෝජන ගන්න පුළුවන්. නිසා අපි මේ ස්වල්ප වේලාවක ධර්ම කතාවේදී මහා මංගල සූත්‍රයේට ඇතුළත් වෙන මංගල්‍ය ධර්ම 38 භාවනා ස්වરૂපින් භාවිතා කරන හැටි ගැන හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එය හතපාදම් කර ගැනීමට නොවේ. එය ඇත්තව අර්ථ සම්ප්‍රාප්තියේ තේරුම් ගෙන ඒ අනුව සමාධි බහත ගැලපෙන වචන වලින් මේක භාවනාවක් නැති නිතර භාවිතා කරන ලෙස අපි කරුණාවෙන් සමට ආරාධනා කරනවා. දැන් මේ මහා මංගල සූත්‍රය දේශනා කරන්න හේතු වූ නිදාන කවුරුද දන්නවා? අපි ඒ ගැන කාලේ ගන්නේ නැහැ. විශේෂයෙන්ම බුද්ධෝත්පාදයට කලින් අවුරුදු 12කට පමණ පෙර ලෝකයේ මේ මංගල්‍ය කියන ප්‍රශ්නය පැනගුණා. මනුලොවෙන් ගම ජීවිතයෙන් හටගත්ත මේ මංගල්‍ය ප්‍රශ්නය දෙව්ලෝ බමලෝ දක්වා දසදහසක් තත්ත්වයට පැතිරුණා. එයින් මනුෂ්‍යයන්ද දෙවියන්ද බ්‍රහ්මයන්ද කොටස් තුන අතරකට බෙදිලා ගියා. නමුත් කිසි කෙනෙකුට මේක සාර්ථක විසඳුමක් ලැබුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වී සරත්නෝර දෙවරම් මහා විහාර වැඩ ඉන්න දවසක දැනගෙන සිටියා එතුමාට ඕන වුණා මේ සම්බන්ධව දසදහසක් සත්කල දෙවියන් බ්‍රහ්මයන් එකතුව ගොස් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ විසඳුවා ගන්න. එනිසා ඒ විදිහේ සතරවරන් දෙවියන්ගේ ආරාධනාවෙන් ශක්දේව රජතුමාගේ සංවිධායකත්වයෙන් දසදහසක් සත්කලින් දෙවියන් බ්‍රහ්මයන් සරත්නවර ජේතවනාරාමයේ පැමිණියා මංගල්‍ය ප්‍රශ්නයේ නිසිසේ විසඳගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ තියෙනවා පංචවිධ බුද්ධ කෘත්‍යය කියලා කොටස් පහක්. එයින් ශාස්ත්‍රීය මැදියම් කාලයේ වෙන් කරගෙන තියෙන්නේ දෙවියන් බ්‍රහ්මයන් නාගසුකර්ණාදී අමනුෂ්‍යයන් වෙනුවෙන් උන්වහන්සේගේ දිනචරියාවේ ඉතාම ස්වල්ප වේලාවක් තමයි හය සැතැප් කිරීමට ගන්නේ. ඒ කියන්නේ ඔරලෝසු තයෙන් පැයකුත් විනාඩි 20යි තරුවක් යන්වහන්සේ දාසකද සැතපෙන්නේ. මොනතරම් සේවයක් ලොවට සැලසෙනවද? උන්වහන්සේ උදේ පාන්දර කොටස් තුනකට බෙදා ගන්නවා. ඒ කියන්නේ ඔරලෝසු තයෙන් රාත්‍රියේ 2:00 සිට 6 දක්වා කාලයේ කොටස් තුනකට බෙදා ගන්නවා පැයකුත් විනාඩි 20 දැදි. රාත්‍රියේ 2:00 සිට 3:00 20 දක්වාම සක්මන් භාවනාවෙන් සමාපත්තිසෝ විඳිනවා. ඒ මොකද දවසේ වැඩි වාරයක්ම නිසියදෙන ඉරියව්යෙන් හිඳීමේ ඉරියව්යෙන් වැඩි වෙති නිසා සක්මනේ යෙදෙනවා ප්‍රයකුත් විනාඩි 20ක්. ඊළඟට රාත්‍රියේහි 3:20 සිට 4:40 දක්වා කාලය පමණ දකුණු ඇලයෙන් සිංහ සේයාවෙන් සතු සම්ප්‍රජාන කාර්යයේ සැතපී වදාරනවා. නැවත 4:40 සිට ඉර උදාවන තුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමයදී බුදු ඇසින් දස දහසක් ලෝක ධාතු බලා දරනවා. මේ අනිවාර්ය දිනචරියාව. ඊළඟට උදෑසනදී භික්ෂූන් වහන්සේලා රැස් වෙනවා මණ්ඩල මාලයේට. ඒ කියන්නේ සරුවඥන් වහන්සේ ධර්ම දේශනා කරන ශාලාවට. එතෙන්දී ඒ සංඝ පිරිසට සුගතෝ වාදීන් ආවාද දීලා පින්දපාත චරියාවට සූදානම් වෙනවා. එකලාව හෝ පිරිස පිරිවරාගෙන හෝ පින්දපාතයේ වැඩම කරවලා දන් වළඳලා භුක්තානුමෝදනා දේශනා නිමමා ගන්ධකුටියට පැමිණ සමන් වහන්සේ නැවත භික්ෂූන් එකතු වෙන තුරු සමවත් සුවයෙන් විවේකව ගත කරනවා. භික්ෂූන් වහන්සේලා පින්දපාතෙන් හැරි නැවත ආවාද ලබා ගැනීමට දවස් 12ක පමණ පැමිණි වේලාවේදී සුගතෝ වාදෙන් ආවාද දී ඒ සංඝ පිරිස පිටත් කර යවා නැවත බණ ඇසීමට පිරිස එකතු වෙන තුරු සමන් වහන්සේ සමවත් සුවයෙන් වැඩින්නා. ආ දවල් 1-2 පමණ වේලාවේ උදේ වරුවේ දම් පින්කම් කළ බෞද්ධයෝ බණ ඇසීමට විහාරස්ථානයේ පැමිණෙනා ලක්ෂ ගණන් සෙනඟ. ඒ ඇත ඉර දැකන තුරු පමණ සංඝාවේ විශේෂ ධර්ම දේශනා පවත්වනවා. පිරිස නැගී ගියාට පසුව අනඳ මාහිමියන් වහන්සේ වැනි උපස්ථායකයන් වහන්සේලා පිළියෙල කර දෙන උණුසැන් සිසිල්තැන් වලින් ගත සමතලා නැවතත් භික්ෂූන් වහන්සේලා තැනින් තැනින් පමණ එකතු වන තුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමයදී ඉන් අනතුරුව දසදහස් සත්ත්වවල කෙළවරේ පටන් දන්දුකුටියේ දක්වාම බුදු ඇසින් ලෝහිමසා බලනවා. ඒ බුදු ඇසින් බලන්නේ එදවස් මගඵල නිවන් ලබන්ට සුදුස්සම් ධර්ම දේශනා කළ යුත්තම්, දමනය කළ යුත්තම්, අනුශාසනා කළ යුත්තම් තෝරා ගැනීමටයි. නැවත භික්ෂූන් වහන්සේලා දවල් කාලයේ කමතහම් භාවනා වදා බණ ඇසීමට, කමතහම් පිරිසිදු කර ගැනීමට මංගල මාලයේ තිකේන ධර්ම ශාලාවට එකතු වෙනවා. ඒ සංඝ පිරිස වෙනුවෙන් රාත්‍රියේ 10 දක්වා සරුවඥන් වහන්සේ කාලය ගන්නවා. ඒ සංඝ පිරිසගේ ප්‍රශ්න විසඳන්න, එවාගේම ආවාද අනුශාසනා කරන්න, භාවනා කමතහම් තියා දෙන්න, සමාත ජාතක දේශනා පවත්වන්න, සමාත විනී ශික්ෂාපද පනවන්න, මේ ආදී කරුණේනින් රාත්‍රියේ 10 දක්වා කාලය ගෙවනවා. බලන්න මොනතරම් අතරක් නෑර සරුවඥන් වහන්සේගේ සේවයේ සිදුවලා තියෙනවද කියලා. ඊළඟ තුන් වහන්සේ රාත්‍රියේ 10 සිට 2 දක්වා විදිහේ දෙවියන් බ්‍රහ්මයන් නාම සුකර්ණයන් සිද්ධ විද්‍යාධරයන් අසුරයන් ආදීන් වෙනුවෙන් කාලය ගෙවනවා. ඒ වෙනාවට දස දහසක් සත්වලින් දෙවියෝද බ්‍රහ්මයෝද නොයෙක් විදිහේ දහම් ගැත්ම ගොතාගෙන එනවා විසඳගන්න. ඉතින් එදා දවසේ පැමිණියා එසේ මෙසේ පිරිසක් නෙමෙයි ඉදිකාතු මලක් තරම් තැන 60, 70, 80 තරම් සියුම් ආත්මමවාගෙන මේ අහස තලයේ ඒ දෙවියන් බ්‍රහ්මයන් බණෑහිමිට පැමිණ සිටියා. ඒ සරුවඥන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා යක්ත ප්‍රතිබල දක්ෂ දේවතාවෙක් ප්‍රශ්න ගාථාවක් ඉදිරිපත් කළා. බහූ දේවා මනුෂ්‍යාච මංගලානි අචින්තයුං ආසංක මානසුත්ථානං බ්‍රෝහි මංගල මුත්තමං. ගෞතමයන් වහන්සේ බොහෝ දෙවියෝද, බොහෝ බ්‍රහ්මයෝද, බොහෝ මිනිසයෝද දෙලොව දුණුව පිණිස හේතු වෙන අභිවෘද්ධි කර මංගල ධර්මයන් කවරේද කියලා චින්තනය කළා, සාකච්ඡා කළා. නම් කිසි කෙනෙකුට බැරිුණාය පිළිබඳව විනිශ්චයක් ලබන්නේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පාව උපදවා ඒ මංගල ප්‍රශ්නය අපට විසඳවා දාරණ තේකුවා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ සරුවක්යන් වහන්සේ මේ මහා මංගල සූත්‍රයෙන් ඉතාමත්ම වැදගත් මංගල ධර්ම 38ක් දේශනා කළා. උන්වහන්සේට පුළුවන් 38 නෙමෙයි කෝටියක් වුණත් මංගල ධර්ම දේශනා කරන්න. නමුත් මේ අවස්ථාවට උචිත පරිද්දෙන් මිනිසයන්ට ධර්මයේ පහසු කනිස මංගල ධර්ම 38ක් පමණක් දේශනා කළා. විශේෂයෙන්ම සඳහන් කරන්න වෙනවා මේ මහා මංගල සූත්‍රය ලොව පහළම වදාළ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එක ලෙස දේශනා කරන සූත්‍රයක් බව. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ බෝධිසම්භාර පූර්ණ කාලේ අබුද්ධෝත්පාද කාලයකදී පවා උන්වහන්සේ පූර්ව බුද්ධ ශාසනවලදී අසා දරාගෙන තිබුණු කුරුද්දන්ව තමන්ගේ ශ්‍රාවකයන්ට මේ මංගල සූත්‍රය ප්‍රකාශ කළ තියෙනවා. මහා මංගල ජාතක දේශනාවෙන් ඒක හොඳට තේනවා. උන්වහන්සේ වනගතව තවස් දන් පුරන කාලයේදී 500කට වැඩි ශිෂ්‍ය පිරිසකට මේ මහා මංගල ධර්ම දේශනාවක් කළ තියෙනවා. අබුද්ධෝත්පාද කාලවල පවා මහ බෝසතුන් වහන්සේලා මේ දේශනේ භාවිතා කළ හැටි එයින් තේනියනවා. එනිසා මේ මහා මංගල සූත්‍රය අලුත් දෙයක් නොවේ, ආගන්තුක දෙයක් නෙමෙයි. අනන්ත සරුවක්ඥන් වහන්සේලාගේ සූසුද්ධ වූ ත්‍රිමුඛින් දේශනා වුණු බුද්ධ වචන පෙළක්. එනිසා මේ දේශනාව අවිජිත දේශනා කියලා කියනවා. අවිජිත කියන්නේ අත්හරලා නැහැ. කිසිම බුදු කෙනෙක් මේක අත්හරලා නැහැ දේශනා කළ තියෙන. එනිසා මේ දේශනාව වැදගත් වෙනවා. මේ දේශනාව අපි කටපාඩම් කරගන්නම ඕනේ. මේ දේශනාවේ තියෙන අර්ථය අපි හදාරන්නටම ඕනේ. මේ දේශනාව උදේ හවස අපි භාවිතා කරන්න ඕනේ. එතමනක් නෙමෙයි මේ දේශනාව තුළින් සමාජයේ සිට සමාධිමත් කරගනු පිණිස භාවනා මාර්ගයක් අනුගමනය කරන්නට ඕනේ. අපි මුලින් සඳහන් කළානේ භාවනා කමඨහනකින් තොර දේශනාවක් ධර්මයක් නැහැ කියලා. එනිසා සුවාසෝදාසක් ධර්මස්කන්ධේම භාවනා මාර්ගය කර්මස්ථාන මාර්ගයක් බව අපි එකහෙලා පිළිගන්නට ඕනේ. බලන්න එදා රතන සූත්‍රයේ දෙසූ දවසේදී රතන සූත්‍රයේ දෙසුවේ විශාලා මහනුවර ත්‍රිවිධ භය සංසිඳවන්නේ. නමුත් එදා දවසේදී ඒ දෙසෙනිර සමන් දීගෙන සිටියේ පිරිසතුරෙන් 84,000ක් දෙන නිවන් දැක්කා. ඒ නිසා ඒක පිරිසක් දුණා, භාවනා මාර්ගයක් දුණා. එවාගේ මේ දෙවියන් බ්‍රහ්මයන් විශාල පිරිසක් මේ සූත්‍ර දේශනාව අවසානයේදී සහත්තුනි මඟඵල නිවන් ලැබුවේ මේක භාවනාවක් කරන දවිනුයි. ඒකා විශාල පිරිස පූර්ව ජාතීන් හිදී පූර්ව බුද්ධ ශාසනවලදී අබුද්ධෝත්පාද කාලවලදී මේ මංගල ධර්ම භාවනා වශයෙන් පුරුදු කළ තිබුණු නිසායි ඒ ඇයට මේ ඇසූ ප්‍රමණයෙන් මඟඵල නිවන් ලබන්න පුළුවන් වුණේ. සින්නතුන් දන්නා නේද චුල්ලකන්තක ස්වාමීන් වහන්සේ සතරපද ගාථාවක් කටපාඩම් කරගන්න බැරුව මාස 4ක් එහෙතුණා. අන්තිමේ සූර්ය වරින්ද නියමුණානේ ආචාර්යයන් වහන්සේගෙන්. නම සරුවක්ඥන් වහන්සේ දන්නවා මේ කුඩා උවත් 70 වෙනිදු උවත් මේ චුල්ලකන්තක කුඩා ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය භාග්‍ය මහිමය. උන්වහන්සේ සුදුසු කමතාන දන්නවා. උන්වහන්සේ ගෙදර යන්න දුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටි ඉස්සරහට එක්කාසු කරගෙන වැඩලා සුදුපාට දිලිසෙන ලේසුකඩක් අතර දුන්නා. මේ කටක ගායින්දයි කියලා රජෝහරණම් රජෝහරණම් කියමින් වම් අත මතු පිට තියාගෙන දකුණු අතින් පිටිමඟින් දුන්නා. ඒක වෙලාවකින් උදාසයෙන් දිලිසෙන ලේසු එක්කිනුතු වුණා. ඒක උදාසයට භාවනාවක් වුණා. මේ පිළිතුරුනේ අසේදාදී නිසා නේද? මේ අත කියන්නේ හෙදිය දත්තරණින් හැදිච්ච දෙයක් නෙමෙයි නේද? සඳුන් නගිල් වැනි දෙයක් නෙමෙයි නේද? මේක තියෙන්නේ මොනවද? මේ සම්මත් නාර ඇට ඇට මිඳුළු දහදිය මේ කුණුකු කොටස නේද කියලා හිතක් පහළ වුණා. ඒ සිත තුලින් හිත සමාධි වුණා. මුළු ශරීරයේම කොටස 32 පෙනුණා. හිත ධ්‍යාන සිතක් බවට පත් වුණා. ඒ අවස්ථාවේදී බුදුරස් ධාරක් වෙනුණා. මේ බුදුරස් ධාර තුලින් ගාථා තුනක්ද සමන තැමුණා. මේ දෙසුම් කෙලවර වෙනකොට හතරපද ගාථාවක් දරන්ට දරුවී කීමේ කුඩා ශාමීන් වහන්සේ එක සත්තර ගානකදී සෞකලේශනසා රහත් වුණා. මේ මොන කුදුමයක්ද? කූර ජාතියකදී උන්වහන්සේ පෙර ජාතියකදී රජ කෙනෙකු අටාපත නැගී වීථි සංචාරයේ කරද්දී මූණට දහදිය වැටි උතුරු සළුවේ මූණ පිට ගන්නා. ඒ වෙලාවේ තේරුණා මේ දහදියෙන් පිළිතුරේ උතුරු සළුව මේ පිළිතුරේ ශරීරයේ අසුබයි පිළිකුලයි කුණපු කොටසක් නේද කියලා හිතට වැටුණා. ඒ පෙර වාසනාවට හේතුද යෝනිසෝ මනසකාරයේ පහළ වූ හැටි මෙන්න මේ කියන අරමුණ තමයි එදා රහත් වෙඳුන් වහන්සේට හේතු වුනේ. ඒ වගේ අර මංගල සූත්‍රයේ අසූ පමණින් මාර්ගඵල නිවන් ලැබුණේ මේ දෙවියෝද බ්‍රහ්මයෝද පූර්ව බුදුසසුන්ෙහිදී බුදු ශාසනයන්ෙහිදී මහා මංගල ධර්ම භාවනාත්මකව පුරුදු කරගෙන තිබුණා. ඒ වගේ අපිත් මේවා භාවනා වශයෙන් පුරුදු කරගෙන සිටියොත් අපට කවදාරේ මේ මංගල ධර්ම ඇසූ පමණින් මඟඵල නිවන් ලබන්නට හේතුවක් වෙනවා. එනිසා අපට ලැබෙන හැම දහම් පදයක්ම යෝනිසෝ මනසකාරයෙන්ගෙන නුවණින් මෙනෙහි කරමින් භාවනාත් නඟන හැටියට පුරුදු වීම වැදගත් වෙනවා. එනිසා දැන් මේ මහා මංගල සූත්‍රයේ තියෙන කරුණක ඉස්සලා අපි හදාරමු. ඒ කරුණක අනුව ඉන්නතුරුව මේක භාවනාත් නඟන හැටි තේරුම් කරගනිමු. මේ දේශනාවේ සඳහන් වෙනවා ගාථා පෙළෙහි මංගල්‍ය ධර්ම 38ක්. ඉතින් මංගල්‍ය කියන්නේ කුමක්ද? අද කාලේ මංගල්‍ය කියන වචනේ බොහෝ තේයින් භාවිත වෙන ලෞකික දෙයකට පමණයි. විවාහ මංගල්‍ය, ඒ වගේම වෙනත් වෙනත් මංගල්‍ය වචන පාවිච්චි වෙන්නේ ලෞකික දෙයකට පමණයි. නමුත් මේ මංගල කියන වචනය ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධි කර සියල්ලට සාධාරණ වචනයක්. ඒ කියන්නේ පාපයන් නැසන, පිරිහීම නැසන, පිරිහීම නැති කරන, දියුණුව ඇති කරන, දියුණුවට දොර හරින දේ තමයි මංගල්‍ය කියලා කියන්නේ. සුභ යහපත් දේස. එතකොට මෙහිදී මේ මංගල කියන වචනයෙන් කියවෙනවා කර්ම 38ක්. එමනවාද පළවෙනි කාරණය මාතෘකාතල ගාථාවේ අසීවනාච බාලානං පන්දිතානංච සේවනා පූජාත පූජනීයානම් ඒසං මංගලමුත්තනම්. කර්ම තුනක් මෙතන දැක්වෙනවා. අසේවනාච බාලානම් ඒසං මංගලමුත්තනම්, පන්දිතානංච සේවනා ඒසං මංගලමුත්තනම්, පූජාත පූජනීයානම් ඒසං මංගලමුත්තනම් කියන මේ මංගල වචනේ පද තුනටම සම්බන්ධයි. බාලයන් පාපමිත්‍රයන් අසත්පුරුෂයන් ද්‍රෝහී පුද්ගලයන් ආශ්‍රය නොකිරීම. එතන පුද්ගලයන් පමණක් නෙමෙයි, බාල පුද්ගලයන්ොත්, බාල ක්‍රියාවන්තනේ පාප ක්‍රියාවන්ොත්, පාප වචනින්ොත්, පාප චේතනාවන්ොත් ආශ්‍රය නොකිරීම, පාප ක්ලේශයන්ොත් ආශ්‍රය නොකිරීම අසේවනාච බාලාණන් කියන වචනේ තතුන් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයන් වශයෙන් බාල පුද්ගලයන් හැටියට හඳුන්වන්න තියෙන්නේ පාප ක්‍රියාවන්, පාප චේතනාවන්, පාප වචන, පාප ක්ලේශයන් ඇති సంతානයි. ඒ වගේ సంతාන වලින් වැළකීම කියනකොට පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකීමක්, ඒ පුද්ගලයන්ගේ සතු පාප ක්‍රියාවන්ගෙන් වැළකීමක්, පාප වචනයන්ගෙන් වැළකීමක්, පාප චේතනාවන්ගෙන් වැළකීමක්, පාප ක්ලේශයන්ගෙන් වැළකීමක් සියල්ල අසේවනාච බාලානම් කියන පළමුවෙනි මංගල ධර්මයට කියවෙනවා. එතකොට එයින් පැහැදිලි වෙන්නේ යම්කිසි කෙනෙක් ඒ වගේ බාල පුද්ගලයන්ගෙන් බාල පාප ක්‍රියාවන්ගෙන්, පාප වචනයන්ගෙන්, පාප සිතිවිලි වලින්, පාප චේතනා වලින්, පාප ක්ලේශයන්ගෙන් වැළකී සිටිනවා නම් ඔහුට දිනුම සැලසෙනවා. ඔහුගේ පිරිහීමක් වන්නේ නැහැ. ඔහුට නියම නිසුනඟ නැත්නම් දිනුමේ දොරට ඇරෙනවා, පිරිහීමේ දොරට වැහෙනවා. එනිසානේ අප මහා බෝසතාණන් වහන්සේ අර අපේති බෝධිසත්ව කාලයේ සද්දේව රාජ ඉදිරියේ කියලා තියෙන තමන්ගේ ප්‍රාර්ථනාවක් බාලන්න පස්සේ නෙසුනි නෙති බාලේන සංවතේ බාලේනල්ලාප සල්ලාපන් නකරේ නෙචරෝචි අඥාන චත්පුරුෂේ බාල පාපමිත්‍රයන් ගැන අහන්ත නොවේවා, දකින්ත නොවේවා, ආශ්‍රය කරන්ත නොවේවා, කතා කරන්ත නොවේවා, ඒ ඇගේ කතාවක් මට ප්‍රියමනාප නොවේවා. ඒවසයි සද්දුර ගැහැවා ඇයි එච්චර බාලයාට අපේ අප්‍රසන්න. ඒලාගේ අකිීති බෝසතුන් වහන්සේ කිවේ බොහෝම ලස්සන පැහැදිලි තේරුමක්. අනයන් ඇති දුන්නේ දෝ අදුරායන් නියංජති දුන්නයෝ සේයසෝ හෝති සම්මාබුද්ධෝ ප්‍රකුප්පති විනයන්තෝ නජානාති සාදුතස් හදස්න. ඒ කියන්නේ බාල පාපනි ක්‍රියා නොමග යනවා, ආශ්‍රය කරන නොමගතම හරවනවා, එවාගේම අයහපත් දේ යහපත් හැටියට පිළිගන්නවා, යහපත් දේ අත්හරිනවා, පිළිකුල් කරනවා. එවාගේම ඔහුට ආවාදයක් අනුශාසනාවක් කළේත වහාම චෙතෙනවා. ධර්මයක් විනයක් ඔහු දන්නේ නැහැ. ඔවුන්ගෙන් වැළකී සිටීම මා බලාපොරොත්තු වන නිවන් ගමනට උපකාරයක්. මේ නිසා පාප මිත්‍රයන්ගෙන් වැළකීම අවශ්‍ය බව බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසා මේ පළවෙනි මහා මංගල සූත්‍රයෙන් කියවුනේ අත්තරීතු ධර්ම කොටසක්. කුජලයන් වශයෙන්ොත්, එවාගේම ක්‍රියාවන් වශයෙන්ොත්, වචන වශයෙන්ොත්, චේතනා වශයෙන්ොත් විතේ අපරිසුදු ප්‍රේතයන්ගේ වශයෙන් අත්හැරේතු දේවල් හසේවනාච බාලාණන් කියන පළමිනි මංගල්‍ය ධර්මයෙන් කියවුණා. දෙවැන්නේ කියවෙන්නේ පන්දිසානංක සේවන, කල්යාණ මිත්‍රයන් සේවනය කිරීම. කල්යාණ මිත්‍රයන් කියන්නේ නිති පන්සිල් රකින, පොහොයක සීල් රකින, එවාගේම සද්ධා සම්පන්න, සීල සම්පන්න, සෘත සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥා සම්පන්න, ඉවති නිවන්ත, කරුණාවන්ත, පරෝපකාරී කෙරෙහි හිත ඇලුණු, අනුන්ගේ දුකෙහිදී හිත උණුවන, එවාගේම නිතරම සමාජයේ සැපයට වඩා අනුන්ගේ සැපයට කැමැති, අනුන්ගේ සැප දිනුව කැමැති, මේ වාගේ සත්ුණ ඇති උතුමන්ද කියනවා කල්යාණ මිත්‍රයෝ. ඒ මුල් තැනගන්නේ ලෝතුරා බුදුරයන් වහන්සේලා. දෙවෙනි තැනගන්නේ රහසේ බුදුරයන් වහන්සේලා. තුන්වෙනි තැනගන්නේ රහතන් වහන්සේලා. ඉන්හා දෙමෝපියන් ගුරු උතුමන් සියල්ලෝම කල්යාණ මිත්‍රයන් හැටියට ගැනෙනවා. එතකොට මේ කල්යාණ මිත්‍රයනොත්, කල්යාණ ක්‍රියාවනොත්, කල්යාණ වචනත්, කල්යාණ චේතනාවත්, කල්යාණ උතුම් ගුණ ධර්ම අපි අනුගමනය කරනවා නම් ඒකට කියනවා පන්දිසානංක සේවන. ඒ වගේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට කවදාකවත් පිළිහිමක් වෙන්නේ නැහැ. මෙලව දුනුව පරලෝ සුගතිය ශාන්ත නිවනක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒක මංගල ධර්මයක්. අපි ඉති බෝධිසත්වයන් වාසේ පිළිබඳව තමන්ගේ සතුමක් කියලා කියනවා. ඒකෙන් තේරෙනවා මේ බෝධිසත්ව කාලයේ පවා මේ වුණ වහන්සේ බලවත් අදිෂ්ඨානයෙන් පුරුදු කරගෙන ආ බව. ධීරං පස්සේ සුනේ ධීරං, ධීරේන සහ සංවසේ ධීරේනල්ලාප සල්ලාපං සංකරේ සංච රූපයේ. සිල්වත්, ගුණවත්, මනවත්, උදාර අදහස් ඇති, ප්‍රණීත අදහස් ඇති, කල්යාණ ගුණ ඇති ශක්‍රසූත්‍රයන් ගැන මට අහන්නත් ලැබේවා, දකින්නත් ලැබේවා, ආශ්‍රය කරන්නත් ලැබේවා, කතා කරන්නත් ලැබේවා, එවැනි උතුමන්ගේ වචනෙම මට ප්‍රියමනාප වේවා. මේ උන්වහන්සේගේ පැතුම සද්දුරජාන ඇයි එච්චර කල්යාණ මිත්‍රයාටම ලැබි? උන්වහන්සේ කිව්වා කල්යාණ මිත්‍රයා සුමඟ යන්නේ ආශ්‍රය කරන්න හරවන්නේ සුමඟට. අයහපත් දේ අයහපත් හැටියට දැන ඒකත් හරිනවා, යහපත් මඟ අනුගමනය කරනවා, ආවාදයක් අනුශාසනාවක් දුන්නිතේ බොහෝ මුදුනෙන් පිළිගන්නවා, ධර්මයේ විනය ඔහුට තේරෙනවා. එළන්නෙකුගේ ආශ්‍රය මෙලව පරලව දෙලව දුණුවට හේතුවක් වෙනවා කියන එක පහදා දුන්නා. මෙන්න මේක නිසා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම මෙලව දුණුව පරලව සුගතිය ශාන්ත නිවනට හේතු වෙන මහා මංගල ධර්මයක්. තුන්වෙනි කාරණේ පූජාචේ පූජනීයන. මෙතන පූජා කියන වචنين කියන්නේ ගරු කටයුතු බවයි. පූජ යජ පූජ කියන මේ භාපයෙන් නිකන් පදයන්ගෙන් ගැනෙන්නේ ගම් කිරීමයි. දැන් අපි බුද්ධ පූජාව, එවාගේ පහන් පූජාව, මල් පූජාව, සුවඳ පූජාව, ඔය වගේ පූජා කියන වචنين කියෙන්නේ ගම් කිරීමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේට පහන් දැල්වෙනවා, ඒක තමයි පහන් පූජාව. ඒකනේ පහනින් ගම් කිරීමයි. ඒක පරිත්‍යාගයෙන් නෙමෙයි ගම් කිරීමයි. අපේ පහණින් සරුවක්යන් වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේට අපේ පහණින්වත්, සුවඳින්වත්, මලින්වත්, එමුණත්නම් කොඩියෙන්වත්, විලම්පතෙන්වත් වෙන දෙයකින් වැඩක් නැහැ උන්වහන්සේට. අපි කරන්නේ ගෞරව කිරීමක්. උන්වහන්සේ ජීවමානව සිටි අවස්ථාවකන ඒ අපේ ගෞරවය අපි ඕජයට පනත්වනවා. ඒක ඥාත සංකේතවත් කරමින් අනුස්සති භාවනාවක් වැඩෙන්නටයි මේ බුද්ධ පූජා පවත්වන්නේ. යාඥාවක් එහෙම නෙමෙයි. එතකොට ඒ කියන බුද්ධ පූජාවනේ පූජා වස්තු කතාවලින් අපිට පෙනෙන්නේ ගෞරව කිරීමයි මේ පූජා කියන වචنين ගන්නේ. ඒකට ගෞරව කටයුතු උතුමන් නම් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා, සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා, දෙමව්පියන් ගුරු උතුමන්, කලණ මිතුරන් සියල්ලෝම ගරු කටයුතුයි. ඒ වගේම උතුමන් වෙනුවෙන් කියන සංකේතවත් ගරු කටයුතු වෙනවා. බුද්ධ මන්දිරය, චෛත්‍යරාජන් වහන්සේ, බෝධීන් වහන්සේ යටත්‍රිසින් බෝ පත්‍රයට පවා අපි ගරු කරනවානේ, බෝ මුලට පවා ගරු කරනවානේ. ඒ ගෞරව කිරීම තමයි පූජාත පූජනීයනම් කියන්නේ. එනිසා ඒ පිළිය යුක්තා වූ පූජනීය උතුමන් ලෙස කයින් වශයෙන් සිටිනුත් ගෞරව සම්ප්‍රයුක්තව පවතිනා නම් ඒක පූජාවක්. ඒ පූජාව මෙලව දුමෝ පරලෝ සුගතිය ශාන්ත නිවන ගෙන දෙන්න බැවින් මහා මංගල ධර්මයක් වෙනවා. මෙන්න මේක නිසා මේ කරුණු තුන ඒ සම්මංගල මුත්තමන් කෙනෙක් වචනයෙන් ගොනු කරන්න තියෙනවා. ඊළඟට දෙවෙනි ගාථාවෙන් කියන කරුණු තුන. අතිරූපදේශ වාසෝකේ කුබ්බේක කත තුන්‍යතා අත්ථ සම්මාපනි දිච්චේ ඒ සම්මංගල මුත්තමන්. ඒ කියන්නේ සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍රයන් ඇතුළත් ඇත්තවෝ වාසය කරන්නා ප්‍රදේශයක්. එවාගෙම දන් දීම, සිල් දැකීම, භාවනා කිරීම, බණ ඇසීම ආදී ආධනික වතාවත් වලට සුදුසු පරිසරයක් ඇති ප්‍රදේශයක. කොටින්ම කියනවා නම් තුනුරුවන් පලක්නා ප්‍රදේශයක උපදිනවා නම් ජීවත් වෙනවා නම් ඒක සතුරුක දේශ වාසය. ඒ කියන්නේ දකුණ අහන්න ආශ්‍රය කරන් ලැබෙන කල්යාණ මිත්‍රයන්. දන් දෙන, සිල් දකින, භාවනා කරන, මෙත් වදන, ගුණ වදන සත්පුරුෂයන් ඉන්නවා නම් ඒ ප්‍රදේශයේ කල්යාණ මිත්‍රයන් වාසය කරන ප්‍රදේශයේ පතිරූප දේශ වාසය. පතිරූප දේශ වාසයේ ඉන්නකොට සමාජ ඉදිරිපත් වෙන සියලු ගැටලු, සියලු ප්‍රශ්න විසඳ ගන්න පහසුවක් වෙනවා. ඒ වගේම සමාජයේ දෙලි දෙලි යන දවසින් ලැබි ප්‍රමාණයක් මෙලව දුණුවට පරිණෝ සුගතියේ සාන්ත නිවනට වෙන් කර ගනිමින් සමාජ ජීවිතෙන් උසස්ම අර්ථයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ පතිරූප දේශ වාසයේ සිටීමෙනි. ඒක පළවෙනි මංගල කාරණයක්. එතකොට ප්‍රතිරූප දේශ වාසයක වාසය කිරීමෙන් සමාත මෙලව දුන්නා පරිණෝ සුගතිය සාන්ත නිවනත් ඒකාන්තයෙන් සැලසෙනවා. මේසයක මංගල ධර්මයක්. දෙවෙනි කාරණේ තමයි පුබ්බේච කත සංයතා. ඒ කියන්නේ හැම සත්‍යයකම කළ පින් ඇත්තෝ. නමුත් ඒක මතු කර ගන්න ඕනේ. කළ පින් ඇති බව හැමෝටම තියෙනවා. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒක මතු කර ගැනීමේ උපාය මාර්ගයක් තියෙනවා. ඒකට කියනවා සම්මා ප්‍රයෝග සිද්ධි. සම්මා ප්‍රයෝග. සම්මා ප්‍රයෝග කියලා කියන්නේ අපි සුන්දර සංවර කරගෙන සුන්දරින් දුසිරිත් දුරු කරමින් සුසිරිත් වල හැසිරෙනවා නම් ඒකට කියනවා ප්‍රයෝග කියලා. සම්මා ප්‍රයෝග. මේ සම්මා ප්‍රයෝග කරනකොටයි පෙර කරන ලද පින්ඵල මතෙන්නේ. හොඳ තුනක් වශයෙන් අපි ගන්නවා නම් දිනක් අජාසත් රජුගේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා පළමුනි දවසේම සාමිනිනි බුද්ධ ශාසනයෙහි පැවිදි වුණාම සාමාන්‍ය ඵල කියන්නේ පැවිදිීමේ අනිසක් තියෙනවාද කියලා. ඒකෙන් ඵලයක් මෙලව ලැබෙනවාද? සාන්දෘෂ්ටික ඵලයක් මෙලව ලැබෙනවාද? බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට කරුණු පහද දුන්නා. එන් පළමුව කාරණේ පෙන්වනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇහැලා මහරජේ උදේ රාත්‍රියේ 16 උදේ රාත්‍රියේ ගෙවල් වල පරිමන්දුරේ හරි 16කම් කරන 16 මේ ශාසනයේ පැවිදි වුණා කියලා හිතන්නේ. සැදිනව මොකද කරන්නේ? අනේ ස්වාමීනි මම ගිහින් පා අල්ලන වඳිනවා. පසකතිය තුල වඳිනවා. මම සීපතෙන් පරිත්‍යාග කරනවා. මම ආරක්ෂා සංවිධාන සැලසෙනවා. අය මත් 13ට ගන්නවා දෙයක්. මම ස්වාමීනි මම බොහෝම ආදරයෙන් ගරුත්වයෙන් ඒ ස්වාමීන් වහන්සේ සැලකනවා. මහරජේ මෙන්න බලන්න ප්‍රයෝග සම්මා ප්‍රයෝගයේ නිසා කියන යහපත් පිළිවෙත නිසා කුජලයාගේ පෙරපින් මතුවෙච්ච හැටි. 16 කරපු පුද්ගලයා සසුන්ගතව පැවිදුනාම රටේ මහරජුරුවන්ගෙන් හඳුන් ලබන්නේ සුදුසුණා නේද? මේක සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලයක්. මේ වාගේ සත්‍යමීර ආශයක් පහද දුන්නා. මේ රටේ අයබදු ගෙවෙන මිනිස්සු අයබදු ගෙවෙන මිනිස්සු පැවිදි වුණා. පැවිදි වෙනකොට මහරජුරුවෝ නැවතයා එතන තාපසු ගිහිගෙට ගන්නවාද? ඔහුගේ ආදායම් බදු අය කරනවාද? නැහැ. මම බොහොම ගරු කරනවා. වඳිනවා. සූපසෙන් පූජා කරනවා. ඒ වස්සා සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵල. මේ වාගේ අර සම්මා ප්‍රයෝග කියන උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරනකොට ඕනෑම පුද්ගලයෙකුට පෙර කරන ලද පින්ඵල තියෙනවා. හැම මිනිසෙකුටම පින්ඵල තියෙනවා. ඒ කියන්නේ අපට හොඳ දෑසක්, හොඳ දෙසවනක්, හොඳ දෑසක්, හොඳ දෙපායක්, හොඳ ශිරුරක්, හොඳ මනසක් මේවා ලැබෙනවා කියන්නේ නිකන් නෙමෙයි. පෙර කරන ලද මහා පින්කම් වල ඵල විපාකයි. ඒ අපි නැවත නැවත අලුත් වැඩියක් කරගන්නට වර්තමාන වශයෙන් හිතේ නුවණින් හසුරුවමින් යන යෝනිසෝ මනසකාරයෙන් නුවණින් කල්පනා කරමින් කර්ම කර්ම විපාක තියෙන බව, මෙලව පරලව තියෙන බව, එවාගේම කුසල් අකුසල් වල ඵල විපාක තියෙන බව තේරුම්ගෙන අකුසලෙන් වැළකී කුසල ක්‍රියාවන් තුන්දෙනි උදෝනවා නම් ඒ සම්මා ප්‍රයෝග ප්‍රත්‍ය නිසා හොට තින්ඵලම තියෙනවා. ඒ තින්ඵල මතුවීම නිසා ඒක පුද්දේශකත පුණ්‍යතාව නිසා ඔහු මෙලොව දිනු වෙනවා. කර්ම සුගතේට යනවා. සලවරි ශාන්ත නිවනට සකස් වෙනවා. මේක නිසා මංගල ධර්මයක්. අනික් කාණේ තමයි අත්ථ සම්මා පණිදී. අත්ථ සම්මා පණිදී කියන්නේ මෙතන අත්හතේට හඳුන්වන්නේ චිත්ත සංතානයයි. චිත්ත සංතානයේ සම්මා පණිදී යහපත්සේ පිහිටුවා ගැනීම. යහපත්සේ පිහිටුවා ගැනීම කියන්නේ අකුසල සිතිවිල්ලක් පහළ වෙනොදි. අකුසල රචනයක් කියවෙනොදි. අකුසල ක්‍රියාවක් සිදුවෙනොදි. සමාජයේ සිට ධර්මකාමී සිත ධර්මඡන්දයති සිත ධර්මගරුත්වයති සිත ධර්මයට නැඹුරු සිතක් බවට පත් කර ගැනීමයි. මේක සාරදගත් වෙනවා. මේ ධර්මකාමීත්වයේ කියනවා නම් කුද්දලකම දාපත් පිළිහෙන්නේ ආවිෂයෙන්, වර්ණයෙන්, පැසලෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, ධාර්මයෙන් කවදාකවත් පිළිහෙන්නේ නැහැ. මෙලව දුවන වෙනවා, පරලව සුගතිගාමි වෙනවා, කෙලවර ශාන්ත නිවනට සකස් වෙනවා. මේසේක මංගල ධර්මයක්. ඊමගතාව කියවෙන මංගල කර්ම හතරක්. ඒ කියන්නේ බාහ සත්‍යන්ත සිප්පංච දිනයෝ චසුසිකිතෝ සුභාසිතාකේ ආවාචා ඒ සම්මංගල මුතුම ධර්මයේ පිළිබඳව බුදුබණ පිළිබඳව වැඩියෙන් අසා දැනගෙන තිබීම ඒ කියන්නේ බහුශ්‍රත වීම බණ ඇසීමෙන් බණ පොත් කියවීමෙන් ධර්ම සාකච්ඡාවෙන් දාම්පද කටපාඩම් කරගෙන සජ්ජායනා කරමින් පවචේනානම් ඒ බහුශ්‍රත ක්‍රම මෙලව දූනු පරලෝ සුගතියේ සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මය. අනික් කාණේ තමයි දැහැම ශිල්පයන් ප්‍රාණඝාතාවේ පවක් නොගෙන ධාර්මික ශිල්පයන් ඉගෙන ත්‍යාගන ඒ අනුව දැහැමින් ජීවත් වීම. ඒකත් මෙලව පරලව සුබසිත සලසන මහා මංගල ධර්මයක්. අනික සුවිනීත විනය. සුවිනීත විනය කියන්නේ අපේ ජීවිතයේ යම් කිසි රූලක යවන්නට ඕනේ. අපේ ජීවිතයේ තියෙනවා ගමන් මාර්ග ඕන තරම්. එයින් අපි තෝරගන්නට ඕනේ අපායට යන පාරෙන් යලකි. සතර ආපායට වැටෙන පාරෙන් යලකි. නිවන් මඟට සුගති මඟට යන රූල අපි ගමන් කරන්නට ඕනේ. ඒ සඳහා තියෙනවා සංවර විනය කියලා උතුම් පිළිවෙතක්. අපි දැන් පංච සීලය, ආදිවස්තමක සීලය, අෂ්ටාංග සීලය, නවාංග සීල, දස සීල, සාමනෙර සීල, කෝටියක් සංවර සීල ආදී වශයෙන් ඥාන සීලේ පමණක් නෙමෙයි. සදොර සංවර කර ගැනීම වශයෙන් ආත්ම දමනය කරගෙන සමාගේ ජීවිතයේ සංවර සීලයේ ජීවිතයක් බවට පමුණවා ගන්නට ඕනේ. වැඩිහිටියන්ට ගරුත්වය ඇතුව ධර්ම ගරුත්වය ඇතුව අනන්‍ය කුසාවක් වේදාවක් නොවන ඇතේට සමාගේ ජීවිතයේ සංවර සීලියව පවත්වා ගන්නවා නම් මේකට කියන සුවිනීත විනය මේ මෙලෝදී වුණු පරලෝ සුගතියේ සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක්. එවාගෙම සුභාසිතාචාවාච ඒ විතරම වැදගත් වෙනවා. අපේ මේ දෙතොලින් නිකුත් කරන වචන පෙළ අනන්‍ය වේදනාවක් නොවනසේ, මුසාවක් නොවනසේ, හේලමක් නොවනසේ, නපුරු වචනයක් නොවනසේ, කිස් වචනයක් නොවනසේ, තමන්ටත් අනන්‍යත් මෙලවටත් තරලවටත් දෙලවටම වැඩදායක වන යහපත් වචනයක් සිහිනුවණින් කතා කරනවා නම් ඒකට තමයි සුභාසිත වචන කියන්නේ. සුවාසෝදාසක් ධර්මස්කන්ධයේ සුභාසිත වචන මේ වාක අනුව මෙලව පරලව දෙලොවට වැඩදායක වචන පාවිච්චි කිරීම සුභාසිත වචන. මේක මෙලව දුනෝ පරලව සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක්. ඊළඟ ධාතාවේ කියවෙන හතරක් කරුණු. මාතා පිතූ පဋාණය, පුත්තදාර සංඝාය, අනාකුල කම්මන්තය. මෞකේ දෙතල අපේ බ්‍රහ්මයෝ, අපේ දෙවියෝ, අපේ මුල් ගුරුවරු, අපට බුදුරජාණන් වහන්සේ මෙන් පිහිට වෙද කල්යාණ මිත්‍රයෝ අපෙන් පුදසත්තා ලබන්නේ සුදුසු පින්කෙත මෞතියෝ. ඒ මෞතියන් උදෙසා දරුවන් විසින් කරුණු පහකින් වන්දනා කිරීමක් වගේම යුතුකම් පහක් ඉෂ්ට කළ යුතුයි කියලා සිගාලෝවාද සූත්‍රයේ කියලා තියෙනවානේ. ඒ කරුණු අනුව පැවැතීම තමයි මාතා පිතූපත්තාන. පුත්ත දාරස්ස සංග්‍රහෝ කියන මේක කොටස් දෙකකට බෙදෙනවා. දූපුතුන්ගේ සැලකීම හා සමාගේ භාර්යාවට සැලකීම. දූපුතුන්ගේ සැලකීම දෙමෝපියන් සතු යුතුකම් පහක් තියෙනවා. ඒ වයිෂ්ඨ කිරීම. එවාගෙම ස්වාමි පක්ෂයෙන් විසින් භාර්යාව කිෂ්ඨ කළේ යුතුකම් පහක් තියෙනවා. ඒ වයිෂ්ඨ සිද්ධි කිරීම. අනාකුලාච කම්මන්තා කියන්නේ නිත්‍යා ආදීවයෙන් තොරව දැහැමින් ජීවත් වීම. මේ කරුණු හතර මෙලව දුර්ණව පරලව සුගතියේ සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. ඊළඟ ධාතාවෙත් තියෙනවා කරුණු තුනක්. කරුණු හතරක්. ඒ කියන්නේ දාන, ධම්මචර්යා, ඥාතකානංච සංඝෝ අනවජ්ජානිකම්ම. ආමිෂ දාන, ධර්ම දානයන් පුරුදු කිරීමත්. ඒ වගේම දස කුසල ධර්මයට අනුවම ජීවත් වීමත්. ඥාතීන්ද ආමිෂයෙන් සහ ධර්මයෙන් සැලකීමත්. ඥාතීනවන සීළු ජනතාවට පරෝපකාර සඳහා වැඩ හැසිරීමක් වෙන කරුණු හතරද මෙලව දුණු පල්ල සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. ඊළඟ දාසාවේ තුනක් සඳහන් වෙනවා. ආරති විරති පාපා මජ්ජපානාච සංහිමෝ අප්‍රමාදේස ධම්මේසු. පාපයන් කෙරෙන්න දුරින්ම දුරවීමත්, මජ්ජපානයෙන් සදාත වැළකීමත්, එවගේම දාන සීල භාවනාදී ලෝහි ලෝතුරාසුව දින දින කුසල ක්‍රියාවන් කිරීමෙහි අප්‍රමාද වීමත් කර්ම තුන මෙලව දුණු පරලෝ සුගතිය සාන්ත නිවැගෙන දෙන මහා මංගල ධර්ම තුනක්. නාතෝචේ සන්තුට්ඨීචේ කතඤ්ඤතාචේ කාලේන ධම්මසවණ. ගරු කතු තුතුමන්ට ගෞරව කිරීමත්, යතහත් සැවැත්නේ නිහතමානීව ජීවත් වීමත්, ලද පමණින් කෘත්‍යමත්ව සතුටු වීමත්, කොළගුණ සැලකීමේ ගුණයක්, එවාගේම බුදු ගණ ඇසීමේ ප්‍රේමනාප භාවයක් කරුණු පහ මෙලව ජුණුව කර්ණ සුගතිය සාන්ත නිලගෙන දෙන මහා මංගල ධර්ම පහ. ඊළඟ ධාතාවේ හතරක් දේශනා කළා. ඒ කියන්නේ කාන්තිච සෝවචස්සතාච සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා. සෑම අනිෂ්ඨ අරමුණක්ම සිහිනුවණින් ඉවසීම කියන කාන්ති. එවාගේම වැඩි හිතයන්ද සිල්වත් ගුණවත් උතුමන්න සුවච කීකරුව දෙමෝපයන්න සුවච කීකරුව පැවැසීමත්, සිල්වත් ගුණවත් උතුමන් වෙත ගෞරව සම්ප්‍රයුක්ත මෙත් ඇර දැකීමත්, එවාගේම සුදුසු අවස්ථාවන්හිදී බුදුබණ පිළිබඳව සාකච්ඡාවක් කරනු හතර මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. ඊළඟට සඳහන් වෙන්නේ කරුණු හතරක්. ඒ කියන්නේ සපෝචේ ධම්මචාරියංචේ අරිය සත්‍යාන දසනං නිබ්බාන සත්‍ය කිරියාතේ. සපෝ කියන්නේ මෙතන ඉන්ද්‍රිය දමනය. ඉන්ද්‍රිය දමනය උසාව කිරීමේ වීරියක් කියන දෙකම සපෝ කියන වචනින් කියවෙනවා. ධම්මචාරියං කියන පදේ තියෙනවා තේරුම් 12. එයි මෙතන දැනෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ගුණ පුරුදු කිරීම. සීල සමාධි ප්‍රඥා. අරිය සත්‍යාන දසනං කියන්නේ ලෞකික ඥානෙමුත් ලෝකෝත්තර ඥානෙමුත් දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ කියන ආරි සත්‍ය අවබෝධ කර ගැනීම. නිබ්බාන සත්‍ය ක්‍රියාවට කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල සිත් වලින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම. එයි නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ලෝකෝත්තර අවස්ථාවක්. ඒකෝටි ඉතින් මේ මංගල ධර්ම මෙලව දුණ පරලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන බැවින් මහා මංගල ධර්ම. ඊළඟ ධාතාවේ සඳහන් වෙන්නේ අන්තිම ඒමා මාතෘකා කළ ධාතාවේ සඳහන් වෙන කරුණු හතරයි. පොත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යත්තන සම්පති අශෝකං ගිරජං හේමං ඒකම් මංගල මුත්තමං. ලෝක ධම්මේහි පොත්තස්ස ලෝකේට කාටස්සාධන ධර්මතා අටක් තියෙනවා. නාභ අලාභ යත අයත නින්දා ප්‍රසංසා සැප දුක්. මේවා කොම ලෝකේ සෑම දිනකටම පෙරළියගෙන එනවා. එයින් ලාභ, යස, ප්‍රශංසා, සැප කියන මේ හතරේදී ලෝභයෙන් කුජලයා කම්පණයටපත් වෙනවා. ඒ වගේම අලාභ, ආයස, නිന്ദා, දුක් කියන මේවාෙහිදී කුජලයා දේශයෙන් කම්පා වෙනවා. මේ දෙකටම හේතුව මෝහයයි. මෝහය නිසා ලෝභයෙන් කම්පණය වෙනවා, ඒ වගේම ලාභයෙන් කම්පණය වෙනවා, ඒ වගේම මෝහය නිසා අලාභ ආදීෙහි කම්පණය වෙනවා. යම් කෙනෙකුගේ සිත මේ තේන අටලෝ දහමෙහි නොසැලේන ලෝභයෙන්වත් ද්වේෂයෙන්වත් නොසැලේන කම්පණයෙන් වේනම් ඒක මංගල ධර්මයක්. ඒක නිත්‍යේති රහතන් වහන්සේලාගේ ස්ථීරෝ පිහිටනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අප විසින් ඒක අනුගමනය කරමින් උත්සාහයෙන් පුරුදු කරගත යුතු දෙයක්. අටලෝ දහමින් කම්පාන වන සත්‍යය ඒක මෙලව දුණුව පරලෝ සුගතිය සාන්ත නිවන පිණිස හේතු වන මංගල ධර්මයක්. අසෝකම් ඒකනේ ශෝක වෙන තැන්වලදී ශෝක නොවි සිටීම ඒක රහත් ගුණයක්. රහත් වෙන තුරු පුරුදු කරන්න ඕනේ. නිර්ජම් ඒ කියන්නේ අරමුණකදී කෙලෙස් උපදින ස්වභාවය. සදුරට ලැබෙන අරමුණවලදී කෙලෙස් උපදින්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ විදිහට අයෝනිසෝ මනසිකාරය රහතන් වහන්සේලාට නෑ. නමුත් අප විසින් ඒ අයෝනසෝ මනසකාරයේ නූපදනාසේ පුරුදු වෙන්න ඕනේ. කෙලෙස් නූපදන හැටියට. අනික තමයි හේමං. හේමං කියන්නේ නිර්භයතාවය. ලෝකේ භවෙන්න කරුණු හතරයි තියෙන්නේ. අස්හානුවාද භය, අදානුවාද භය, දන්ද භය, දුර්ගති භය. තමාම තමා කරගත්ත පාපයන් ගැන තමා බය වෙනවා. පරානුවාද භය කියන්නේ සමන් තනුකන දෝෂ ආරෝපණයන්ගෙන් බයපත් වෙනවා. අර එවාගෙම රජදරුවන්ගෙන් පාලකයන්ගෙන් ලැබෙන දඬුවම් නිසා බය ඇති වෙනවා. ඒව නැතත් කුෂ්මතික නැවතෙනකොට පරලෝකදී නිදින්නේ තිනේ සතර ආකාර දුක ගැන බය වෙන්න සිදු වෙනවා අනාගතේ. මෙන්න මේකනේ සතර ආකාර බය රහතන් වහන්සේට නැහැ. නමුත් අප විසින් ඒ සිං ආකාර බය නොවන හැටියට ආසදමණය කර ගැනීමෙන් නිර්භයතාව උදව ගන්න පුළුවන්. මෙන්න මේ කාරණු හතරද නෙලව දුණු පල්ලෝ සුගතිය ශාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. දැන් මෙතන කියවුණා කනු කිෂ්ණට. මේව එකින් එක එකින් එක විග්‍රහ කරනවා නම් අපට මුළු දවසක් ඒවා හිමිලෙන්නේ නැහැ. හැබැයි මේ අපි ආරාධනා කරන්නේ මේ කරුණු නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් මේවේ අභ්‍යන්තරයට බැහැගෙන තම තමාගේ ජීවිතයට මේ මංගල්‍ය ධර්ම දරාගෙන ඒවායින් තමන්ගේ ජීවිතයේ සතුටක් බාට පමුණවා ගන්න ලෙසයි. දැන් අපේ ප්‍රතිඥා පරිද්දෙන් මේ මහා මංගල සූත්‍රය කොහොමද සරල භාවනාවක් නගන්නේ කියන ගැන හඳුන්වනවා. ඒ මේ විදිහට අප විසින් සංස්කරණය කරගත්ත මංගල්‍ය අදිස්ථානයේ ඉදිරිපත් කරනවා කවුරු සාද සාවධානව සමන් දෙන්න. සුමිහිරි නිවන් සැපතින් තනසෙනු පිණිස මම පාප මිත්‍රයන්ගෙන්ද පාපක්‍රියාවන්ගෙන්ද පාප වචනයෙන්ද පාප චේතනාවෙන්ද පාපක් ක්ලේශයන්ගෙන්ද සදහට වලකින්නෙමි කල්යාණ මිත්‍රයන්ද කල්යාණ ක්‍රියාවන්ද කල්යාණ වචනයන්ද කල්යාණ චේතනාවන්ද කල්යාණ ගුණ ධර්මයන්ද අසුරු කරන්නෙමි පූජනීය උතුමන් හට පූජා සත්කාර කරන්නෙමි මගඵල නිවන් සුව සාදා ගීමට හේතු වන ප්‍රතිරූප දේශයක් ආශ්‍රය කරන්නෙමි සම්‍යක් ප්‍රයෝග ප්‍රත්‍යයෙන් පුරාකෘත කුසල ධර්මයන් මතු කරගන්නෙමි සුන්දර දහමට නමාගෙන තැමින් ජීවත් වන්නෙමි බහුශ්‍රුත වන්නෙමි දැමි ශිල්පයන් හදාරන්නෙමි සුරිනීත විනය ඇත්තෙක් වන්නෙමි සුභාසිත වචනම සමකල්ලි භාවිතා කරන්නෙමි මෞපිය උතුම නැත නිසිසේ සලකන්නෙමි අමුදරුව නැත නිසිසේ සංග්‍රහ කරන්නෙමි දැමි ආජීවයෙන් ජීවත් වන්නෙමි ආමිස දාන ධර්ම දානයන් නිති කුරුදු කරන්නෙමි දස කුසල ධර්මයට අනුවම ජීවත් වන්නෙමි ඥාතීන් හට ආමිසයෙන්ද ධර්මයෙන්ද සංග්‍රහ කරන්නෙමි පරෝපකාරය සඳහා වැඩ හැසිරෙන්නෙමි ඉදරින් සිදුවෙන සියලු පාපයන් කෙරින් දුරින්ම දුරවන්නෙමි ආදීනව සයක් ඇති මද්දපානයෙන් සදහට වලකින්නෙමි දාන සීල භාවනා දීවු නොමි ලෝතුරාසුව ගෙන දෙන කුසල් කිරීමෙහි අප්‍රමාද වන්නෙමි ගරු කටයුතු උතුමනට නිති ගෞරව කරන්නෙමි යතහත් පැවැත්මෙන් නිහතමානී වන්නෙමි ලද දෙයකින් සතුටු වන්නෙමි කළ ගුණ නිති සලකන්නෙමි බුදුබණ ඇසීමෙහි නිරතුරු ප්‍රියවන්නෙමි ඉවසිලි මත්වන්නෙමි සුවසිතී කරුවන්නෙමි සිල්වත් ගුණවත් උතුමන් දැකීමෙහි ප්‍රියවන්නෙමි සුදුසු කල්හි ධර්ම සාකච්ඡාමෙහි යෙදෙන්නෙමි ඉන්ද්‍රිය දමනයද කෙලෙස් දවන කෙලෙස් තවන වීරියද ඇතුව තපෝ ගුණය වඩන්නෙමි සීල සමාධි ප්‍රඥා සංසාත සාසන බ්‍රහ්මචර්යාවෙහි ඇසිරෙන්නෙමි දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නෙමි සර්ව දුක්ඛයාගේ සංසිඳීම නම් වූ අසංකත ධාතු සංඝාත සාන්ත නිවන් සුව ලබන්නෙමි අතලෝ දහමින් කම්පා නොවනු පිණිස පුරුදු වන්නෙමි. ශෝකවන අරමුණෙහි ශෝක නොවන්නෙමි. කෙලෙස් උපදින අරමුණෙහි නික්ලේශී වන්නෙමි. බිය විය යුතු අරමුණෙහි නිර්භය වන්නෙමි. මෙසේ වූ අතති සක්මංගල්‍ය ධර්මයන් අනුගමනය කරමින් මෙලොව ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන්ද සීල සමාධි ප්‍රඥාවෙන්ද බුදයෙන්ද නුවණින්ද ධනයෙන්ද ධාන්‍යෙන්ද යසෙන්ද ඓශ්වර්යෙන්ද දාන සීලාදී දස පාරමිතාගේ ගුණයන්ගෙන්ද අභිවෘද්ධියට පත්වන්නෙමි. පරලොව භවයක් පාසා ජෝති ජෝති පරායනව සුගතියෙන් සුගතියට යම් පාරමී පුරන්නෙමි. දෙලොව ජයගෙන කෙලවර බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමි සැනසී පැමිණ වදාලා වූ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමාමහ නිවන් සුව ලබන්නෙමි. මේ මහා මංගල්‍ය සූත්‍ර දේශනේ කරනව හදාගත හැකි සරල භාවනා ක්‍රමයක්. මේ දේශනාවේ අන්තිම ගාථාවෙන් දෙක පැහැදිලිව තියෙනවා. ඒකාදිසානි කත්වාන සම්බත්ත මපරාජිතා සම්බත්ත සොත්තිං ගච්ඡanti තං තේ සම්මංගල මුත්තමං. මේ අන්තිම ගාථාවෙන් කියවෙන ආනිසංසයයි. මංගල්‍ය ධර්ම අනුගමනය කරන්නේ කොට ලැබෙන ආනිසංස විශේෂය. එමනවාද ඒකාදිසානිකත්වාන මේ අටපිසක් මංගල්‍ය ධර්මයන් කලින් වචනින් සිටිනොත් සම්පූර්ණ කෙරෙන්නේ සම්බන්ත මපරාජිත හැම තැනම නුකරදින්නේ පේනවා. කිසිම තැනක පරිදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉගෙන ගන්න ගියත් පරිදෙන්නේ නැහැ. ගොවිතැනට ගියත් පරිදෙන්නේ නැහැ. වෙළඳාමට ගියත් පරිදෙන්නේ නැහැ. ඒ වගේම රැකියාව මොනවත් රැකියාවට ගියත් පරිදෙන්නේ නැහැ. කනගෙට ගියත් පරිදෙන්නේ නැහැ. හැම තැනකදීම ජයග්‍රහණයට පත් වෙනවා. සීල් ගැසෙන්න ගියත් පරදින්නේ නැහැ. භාවනා කරන්න ගියත් පරදින්නේ නැහැ. සමායන කටයුතු 100%ක්ම සාර්ථක වෙනවා මේ මංගල ධර්ම අනුගමනය කරන්නාට. සබ්බත් සොත්තිං ගච්ඡanti. ඒ කියන්නේ හැම තැනකදීම ස්වස්ති භාවයට, සකවත් භාවයට. සිංහවදී වෙන්න පුළුවන්. නපුරු සිහිනයක් පත් වෙන්නේ නැහැ. ඒ වගේම මිනිස්යන්වත් ඔහු ප්‍රියමනාප වෙනවා. අමනුෂ්‍යයන්ට වූ ප්‍රේමනාප වෙනවා. දෙවියන්ගේද ආරක්ෂාව නිරතුරුව ලැබෙනවා. ඒ වගේම වස විස අවියාවුද ගිනි විපත්ති වලකිනවා. මූණේ වර්ණේ පමණක් නෙවෙයි මුළු ශරීරයෙන් වර්ණවන්ත වෙනවා, පැහැපත් වෙනවා, ප්‍රභාකර වෙනවා, ප්‍රසන්න වෙනවා. ඒ වගේම චිත්ත සමාධියක් උපදවන් උත්සාහ කළොත් මහන්තියක් නැතුව හිත සමාධිගත වෙනවා. ඒ වගේම ජීවිතයේ අවසාන මොහොතේදී අර ධම්මික උපාසකතුමා වගේ ධම්මික උපාසකතුමා වගේ දුටුගමන මහරජතුමා නම් වගේ ආසේ දිස්වෙන දිව්‍ය රත දිව්‍ය කුමාරයන් දිව්‍ය කුමරියන් බලමල අන්තිම මොහොතේදී සමා කරගත් කුසලයෙන් සන්තෝෂයට පත් වෙලා මනස සිහිනුවණින් අවසන් මුස්මහලන සමත් වෙනවා. එපමණක් නෙමෙයි මේ මහා මංගල දේශනාවට අනුය සමා බලාපොරොත්තු වන ලෝකෝත්තර නිවන් සුවයටද සුවසේම පැමිණෙනවා. සුඛාපති පදා සිප්පාභිඤ්ඤා දැන් මෙතන සඳහන් වුණානේ කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුණා එදා ඒ ස්වල්ප දේශනාව තුළින්. අසංතේයයක් පිරිස සෝවාන් වුණා, සකදාගාමි අනාගාමී වුණා. එච්චර සුළු වේලාවකින් ඒ ඇයට සැපසේ මාර්ගඵල නිවන් ලබන්න ලැබුණේ ඒ ඇය පූර්ව ජාතිවලදී මේ මහා මංගල ධර්ම භාවනාවකින් පුරුදු කළා, අනුගමනය කළා. එනිසා මේ ධර්ම දේශනෙට සමන් දෙන අපි සෑම දෙනාටම කරුණාවෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මහා මංගල ධර්ම හොඳින් හදාරලා මේවා භාවනාත් නඟලා ඒ අනුව තමගේ පුණ්‍ය ජීවිතය, වාසනාවන්ත ජීවිතය, ධර්ම ජීවිතය, එවාගෙන පාරමී ජීවිතය දියුණුවෙන් දියුණුවට පමුණවාගෙන තමගේ ජීවිත ආලෝකෙන් ලොවත් ආලෝක කරමින් ලොවත් අනිසවමින් කෙළවර පහත් පදවියේ පසේ බුදු පදවිය හෝ ලෝතුරා බුදු පදමේ කෙනුතුන් බෝධි යානෙකින් අමා මහ නිවන් සුව ලබත්වා කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානෙල් මාසූඳ ඉහෙදෙන ශ්‍රීමුක පත්මයෙන් එවාදින සුදු බුදුරැස් ඉහෙදෙන දළදා ස්ථාර්ථයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දෙසු මේ මහා මංගල සූත්‍ර දේශනාවට අපේ නමස්කාරය වේවා. ඒ දේශනෙන් තුන් ලෝකේ කලසාවදාළ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාරය වේවා. එමගින් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත් ආර්ය තුමන්ගේ ආර්ය ගුණස්කන්ධයටද අපේ නමස්කාරය වේවා. අපටත් මේ මහා මංගල ධර්ම අනුගමනය කරමින් ඒ උත්තරීතර ලෝමී ලෝතුරාසුවේ සාක්ෂාත් කරගන්න ලැබේවා. මෙතෙකින් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් එවාගේම සීල සමාදානයෙන් සුසිත පහදවා ගැනීමෙන් ධර්ම සංකල්පනා සිත නගා ගැනීමෙන් මංගල්‍ය ධර්ම සිතට අදිෂ්ඨාන කර ගැනීමෙන් සිදු කරගත් ආ වූ කුසලාන් සංස බලයෙන් එවාගේම රත්නත්‍යානුභාව බලයෙන් මේ පින අනුමෝදන්න දීමණ්ඩලේ ආරක්ෂාවෙන් පිළි සමන් දුන් සෑම දිනාටම සිතක් සාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක් මංගල්‍යයක් වේවා. මෙලව ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා. සාම්පරායක ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා. කෙලවර බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කොට නිමි සැනසේවදාල ගාම්භීර ධාරි සත්‍ය ආબોධින් සිද්ධ වෙන අජරාමර සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තාච භුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තාච භුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තාච භුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ති. සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසලානිසංස බලෙන් සෑම දිනාට ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවන් සුවක් වේවා. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමනිට සිසිලස තුළින් ප්‍රචාරය වන ධර්ම දේශනාව මුදල් ඉපැයියේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.